නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොතේ අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ හටලෝ දාම කියන ධර්මතාවය තුළ කමඨාණක් වඩන්නේ කෙසේද, අපගේ පුද්ගලික ජීවිතයේ දෛනික සිදුවීම් සියල්ල හටලෝ දහමත් එක්ක නිදහසෙම නැත්නම් විමුක්තිය සලසගන්නේ කෙසේද කියන කාරණාව. මේ හටලෝ දාම පිළිබඳව තථාගතයන් වහන්සේ අනන්ත අප්‍රමාණ කරුණාකාරණා දේශනා කර තිබුණත් මේ හටලෝ දාම කියන එක සෑම මිනිසයාගේම ජීවිතේ බවට පත් වෙලා තියෙනවා. අද අපි හටලෝ දාමින් එක මොහොතක්වත් වෙන්ව ජීවත් වෙන්න බැරි තරම්. එනම් මේ හටලෝ දාම කියන්නේ අපගේ දෛනික ජීවිතය තුළ සෑම මොහොතක් පාසා අපෙත් එක්ක සම්බන්ධ වෙලා අපේ චරිතයේ බවටම ක්‍රියාත්මක වෙන ධර්මතාවයන්. ඒක තමයි දුක්ඛ සැප කියන්නේ, නින්දා ප්‍රශංසා කියන්නේ, ලාභ හලාභ කියන්නේ, කැමැත්ත අකමැත්ත කියන මේ හටලෝ දාම. අපි දෛනිකව කටයුතු කරනකොට උදේ නැගිට වෙලේ ඉඳලා මේ කියන හටලෝ දාම තියෙනවා. සමහර වෙලාවට අපි කැමති උදේ 9 වෙනකම් 8 වෙනකම් හොඳට විවේක ගන්න. නමුත් සමහර හේතු නිසා අපට 6ට පාට නැගිටින්න සිද්ධ වෙනවා. ගෙදර කට්ටිය ඇවිල්ලා අපට කතා කරලා කෝද්දනකොට අවදි කරවනකොට දැන් අකමැත්තෙන් නේද අපි නැගිටින්නේ. අන්න අකමැත්ත කියන දේ තුළ හටලෝ දාම තියෙනවා. ඇයි? අයස කියන එක තමයි අකමැත්ත. අපි යම්කිසි ගමනක් යන්න තියෙනවා, අපි සංචාරය යන්න තියෙනවා, අද රටේ විශේෂතන බලන්න පාන්දරෙන් පිටත් වෙන්න තියෙනවා කියනකොට පාන්දර පාටයි අපි පිටත් වෙන්නේ. දෙකේ ඉඳලා හැරිලා බලාගෙන ඉන්නවා බස් එකනකම්. මොකද්ද කියලා බැලුවාම අපි කැමැත්තෙන් යන්න හින්න නිසා, කැමැත්තෙන් ඒ ගමන යොදාගෙන තිබෙන නිසා අපි කලට වේලාවට කලින් හැරිලා බලාගෙන ඉන්නවා අර කාලය අපි ළඟට පැමිණෙන තේ. එහෙනම් මේ යස අයස කියලා කියන කැමැත්ත අකමැත්ත කියන ධර්මතාවය උදේ පාන්දර නැගිට වෙලේ ඉඳලාම අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී අපි දහනයක් වශයෙන් එහෙම නැත්නම් ආහාරයක් වශයෙන් ගන්නකොට සමහර ව්‍යංජන අපි කැමති නැහැ. සමහර ව්‍යංජන වලට බොහොම කැමති. අර අකමැති ව්‍යංජන උයලා අපට බෙදලා තිබ්බාම අපි ඒක හැංගිල්ලෙන් තල්ලු කරනවා, අතින් අයින් කරනවා. එහෙම නැත්නම් මේක මං අකමැති කියලා දැනගෙනත් මේක බෙදුවා නේ කියලා ඉතින් හරි වචනයක් කියන්නේ නැද්ද? දැන් එතන අපිට දුක සැප කියන කාරණාව තියෙනවා. ඇයි? කැමැති ව්‍යංජන වලට සැප පවතිනවා, අකමැති ව්‍යංජන වලට දුක පවතිනවා. එහෙනම් බත් පිඟාන අතට ගන්නකොට මේ බත් පිඟාන තුලත් මේ හටලෝ දාම තියෙනවා. ඇයි? මේක කැමැති, මේක අකමැති. මේක නිසා අපට දුකයි, මේක නිසා අපට සතුටුයි. මේක කැමැත්තෙන් කරන නිසා ලාභයක්, මේක අකමැත්තෙන් කරන නිසා අලාභයක්. එහෙනම් කැමැති දේවල්, ප්‍රිය දේවල් උයලා දුන්නාම ප්‍රශංසා කරනවා, අකමැති දේවල් උයලා තිබ්බාම, ප්‍රිය නැති දේවල් උයලා දුන්නාම නිඳා කරනවා. එනම් මේ නිന്ദා ප්‍රශංසා කියන ධර්මතාවයත්, ලාභය අලාභය කියන ධර්මතාවයත්, දුක සැප කියන ධර්මතාවයත්, කැමැත්ත අකමැත්ත කියන ධර්මතාවයත් අපගේ ජීවිතේ සෑම මොහොතක් ගානේ පවතිනවා කියන එකට මේක හොඳම උපමාව. එහෙනම් අපි හඳින හැඳුම් පවා සමහර අවස්ථාවලදී අපේ හැඳුම හරියට හොදලා නැහැ. බලනකොට ඒක පිළිවෙලට හොදන්න බැරි වෙලා, කොතන හරි තැනක කුණු ඉතුරු වෙලා ඒක හොදගන්න බැරි වෙලා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නැවත ඒදුවා මේ ප්‍රශ්නේ විසඳෙනවා. හැබැයි මේක හරියට ඒදුවේ නැහැ කියලා අපි නිඳා කරන්නේ නැද්ද? අපි විවේචනය කරන්නේ නැද්ද? මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට මේ හටලෝ දාම අපිව වෙලාගෙන ඉන්නවා අර පිඹුරෙක් වාගේ. අපේ ජීවිතයේ සෑම මොහොතක් ගානේ මේ හටලෝ දාම අපි දකින්නට ඕනේ. මිදුලට ඇවිල්ලා බලනකොට මේ ගස්කොළන් හැම එකක්ම ඒගොල්ලෝ මේ ලෝකේ මොනවද අපිට කියන්නේ? හටලෝ දාම කියනවා. මල් පිපිලා තියෙනකොට, ගෙඩි හැදිලා තියෙනකොට, දළු දාලා තියෙනකොට, මේ සෑම ගහකොළක්ම දකින්නකොට අපි පුදුමාකාර සන්තෝෂයටපත් වෙනවා. අන්න ඒ තුලින් අපිට කැමැත්තක් ඇති වෙනවා, ප්‍රශංසාවක් ඇති වෙනවා. ඒ තුලින් අපට යම්කිසි සතුටක් පහළ වෙනවා. ඒ වගේම තමයි අපේ අවසරය නැතුව කවුරුද ගෙඩි කඩලා නම්, ඒ අතු කඩලා නම්, ඒකේ මල් කඩාගෙන ගිහිල්ලා නම් දැන් අපකීර්තියක් අපි කරන්නේ නැද්ද? ප්‍රශංසාව වෙනුවට නිඳා කරන්නේ නැද්ද? සතුට වෙනකොට දැන් දුකක් දැනෙන්නේ නැද්ද? එහෙනම් මේ ගස්කොළන් පවා, මේකේ තියෙන මල් පවා, ගෙඩි පවා මේ හටලෝ දාම අපට කියනවා. දරුවෝ ළඟ හිටියාම සතුටුයි කියනවා, ඈත හිටියාම දුකයි කියලා කියනවා. අපි උදකලාවෙ ඉන්න ඕනේ කියන එකට කැමැතියි කියලා කියනවා. කණ්ඩායමක් ඇවිල්ලා අපි ළඟ කෑගාගෙන අපට කරදර කරාම, ඉරියර කරාම, නිදහසට බාධා කළාම අපි අකමැතියි කියලා කියනවා. එහෙනම් අපේ ජීවිතයේ සෑම මොහොතක් ගානේ මේ කියන හටලෝ දාම අපෙත් එක ගනුදෙනු කරනවා. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින්නට ඕනේ. කොයි ආකාරයටද මේක කමඨාණක් වශයෙන් වඩන්නේ කියලා බැලුවාම මේ ඇස්වලට පේන සෑම නාම රූපය තුළින්ම මේකේන හටලෝ දාම දකින්නට අවශ්‍යයි. වචන හැයෙනවා, අනන්ත අප්‍රමාණ දේවල් අපට හැයෙනවා. සෑම වචනයක් තුළින්ම අපි මේ අටලෝ දාම ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. ඇයෙන්නේ වචන නෙමේ, අටලෝ දාම. උපාසක මහත්තයා මේ පැත්තට එන්නයි කියලා කියන්නේ, මේ පැත්තට එන්න කියලා කියන්නේ එයාගේ කැමැත්තට නෙමෙයිද කතා කරන්නේ. එහෙනම් යස කියන ධර්මතාවය ඒ වචනේ තුළ තියෙනවද නැද්ද? එයාම කියන අනේ උපාසක මහත්තයා කරදර කර නැතෝ යන්නකෝ, කනක් ඇවිල්ලා ඉන්න නැ යන්න කියන දේ තුළින් අයස කියන ධර්මතාවය, අකමැත්ත කියන ධර්මතාවය ප්‍රකාශ කරනවා. එහෙනම් එන්න කියලා කියනකොට කැමැත්ත ධර්මතාවය වශයෙන් පවතිනවා, යන්න කියලා කියනකොට අකමැත්ත ධර්මතාවය පවතිනවා. එහෙනම් මේ වචනය පාසා අපි තුල මේ හටලෝ දාම ගනුදෙනු කරනවා. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින්නට අවශ්‍යයි. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ වාඩි වෙලා ඉන්නකොට උදකලා වෙන්නවා, හරි කැමති, හරි සන්තෝසයි. එහෙනම් මේ සතුටත් එක්ක ඉන්නකොට බැරි වෙලාවත් අපිට වැඩක් පවරනවා. ආවල් නගරෙට ගිහිල්ලා ආවල් දෙය අරගෙන එන්න, මෙතන මේක පොඩ්ඩක් පිරිසිදු කරන්නයි කියලා වැඩක් රාජකාරියා පවරනකොටම දැන් අපට දුක දැනෙන්නේ නැද්ද? අන්න අර සතුට කියන උදකලාවතල ලැබිච්ච සතුට එක පාරටම දුක බවට පත් වෙනවා. මෙන්න මේ අටලෝ දාම අපි දකින්නට ඕනේ. කොහොමද මේක කමඨාණක් වශයෙන් අපේ ජීවිත කාලය වඩන්නේ කියලා බැලුවාම අපි මේ දකින සෑම නාම රූපයක් තුළින්ම මේ කියන හටලෝ දාම අපි දකින්නට ඕනේ. ඇයෙන සෑම වචනයක් තුළම මේකින අටලෝ දාම දකින්නට ඕනේ. අපිට දැනෙන සෑම දැනීමක් තුළින්ම මේකින අටලෝ දාම දකින්නට ඕනේ. අපගේ සිතිවිලි පවා අපට මේ අටලෝ දාම උගන්වනවා, ගනුදෙනු කරවනවා. මොකද්ද අපේ සිතිවිලි වල තියෙන අටලෝ දාම කියලා බැලුවාම සමහර දේවල් සිතෙනකොට, සමහර කාරණා අපට මතක් වෙනකොට පුදුමාකාර කම්පනයක් දැනෙනවා. අනේ මේ මිනිස්සු අපට මේම කළානේ, අනේ මේ මිනිස්සු අපට ඒ විදිහට අපහාස කළානේ, මේ මිනිස්සු නිසා අපි අසරණ වුණානේ කියලා අපට විශාල වශයෙන් ඒ මිනිස්සු විවේචනය වෙනකොට, ඒ මිනිස්සුන්ට විශාල වශයෙන් අපි දෝෂාරෝපණය සිතිවිලි වලින් කරනකොට දැන් නිନ୍ଦා කියන ධර්මය අපි තුල පවතින්නේ නැද්ද? අටලෝ දාමේ නිନ୍ଦා කියන ධර්මය අපි තුල පවතිනවා. ඒ වගේම තමයි අපට යහපත කළා, ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කමටහන් දුන්නා, ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කළා, අපිට නෑදෑයෝ ඇවිල්ලා මේ යුතුකම් කළාය කියන ඒ මානසිකත්වය තුළින් දැන් අපට ඒ සතුට දැනෙන්නේ නැද්ද? දැන් ප්‍රශංසාවක් අපි තුළ තියෙන්නේ නැද්ද? අපට යහපත කරපු හැමෝගෙම රූපය මෙනෙහි වෙනකොට මේ සිත ප්‍රශංසා කරනවා. අනේ මිනිස්සු අපට මේ උදව් කළා, අරේ අර මිනිස්සු අපට ආවල් රටේදී පිහිට වුණා, මෙන්න මේ නෑදෑයෝ අපට ආවල් ප්‍රශ්නවලදී උපකාර කළා, පිහිට වුණා කියන ප්‍රශංසා සිතිවිලි අනන්ත අප්‍රමාණ අපි තුළ පවතිනවා. ඒ වගේම තමයි අපිට යම් යම් අකටයුතු දේවල් කරපු කට්ටිය, අපගේ දරුවන්ට නිසා පීඩා කරපු කට්ටිය, අපේ දේපළවලට නිසා පීඩා කරපු කට්ටිය මෙනෙහි වෙනකොට ඒ මිනිසුන්ගේ හත්මුතු පරම්පරාවටම අපි බයිනවා, දොස් කියනවා. දැන් නිନ୍ଦා කියන ධර්මතාවය අපි තුළ පවතිනවා. හොඳ අය පිළිබඳව, යාපත් අය පිළිබඳව මතකයන් අවදි වෙනකොට ප්‍රශංසා කියන ධර්මතාවය අපි තුළ පවතිනාසේම අපිට අයාපත් වැඩ කරපු කට්ටිය, අසත්පුරුෂ වැඩ කරපු කට්ටිය මතක් වෙනකොට අන්න නිନ୍ଦා කියන ධර්මතාවයත් අපි තුළ පවතිනවා. නිନ୍ଦා ප්‍රශංසා කියන හටලෝ දාම අපේ ජීවිතේ හැම මොහොතක් ගානේ ගනුදෙනු කරනවා. ඒකත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අපට නිନ୍ଦා අවශ්‍යයි. හැබැයි කවුරු නිදා ගන්න දෙන්නේ නැමතිසම අපට කරදර කරනවා, අපට බාධා කරනවා, අපේ විවේකය අපට නිතරම ලැබෙන්න ඉරියර ඉන්සා කරනවා. දැන් මෙතන ඇති වෙන ධර්මතාවය මොකද? දුකයි. හැබැයි අපිට විවේකය ගන්න දෙනවා, ඕන තරම් විවේක ගන්න දෙනවා, කිසිම වචනයක් කියන්නේ නැහැ. අපට උදකලාවෙන් විවේකින දැන් සැපයි. එහෙනම් නිදා ගන්න මොහොත, විවේක ගන්න මොහොත පවා අපි අටලෝ දාම තුල තමයි රැඳිලා ඉන්නේ. ඇයි? බාධාවකින් තොරව හොඳට විවේක ගන්නව නම් සැපයි, ඉරියරයක් තියනවා නම් අපේ විවේකයට බාධාවක් තියනවා නම් දුකයි. එහෙනම් මේ දුක සැප කියන මේ ධර්මතාවය, මේ අටලෝ දාම අපි හැඳකට ගිහිල්ලා ඔළුව තිනකොට සැතපෙනකොට පවා මේ අටලෝ දාම අපෙත් එක්කම ජීවත් වෙනවා. හැම මොහොතක් ගානේ මේ ධර්මතාවය අපත් එක්ක ගනුදෙනු කරන නිසා, සෑම මොහොතක් ගානේ අපි මේ අටලෝ දාමත් එක්ක ජීවත් වෙන නිසා ලෝක සත්‍යයෙන් කිසිම කෙනෙකුට මේ අටලෝ දාමෙන් නිදහස් වෙන්න බෑ. එහෙම නිදහසෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ ලෝක සත්‍යයට දේශනා කරනවා, පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යසන කම්පති. මේ කියන අටලෝ දාම තුලින් යම් කිසි කෙනෙක් කම්පා නොවී සිටිනවා නම් ඒකාන්ත වශයෙන් එයා පිරිනිවන් පානවා. මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙන්න සුදුසුකම් ලබනවා. එහෙනම් දැන් අපට ඒ තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය තුළ රාත්‍රිලා පිරිනිවන් පාණ්ඩ ඒ අවස්ථාව උදා වුණා. අපි සියලුම දෙනා තථාගතයන් වහන්සේගේ ශාසනය පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලැබනවා නම් හැම මොහොතක් ගන්න මේ අටලෝ දාම දකින්නට ඕනේ. එක්තරා මොහොතක අපි සාකච්ඡා කළා සැපක් ඇති වෙනකොට ඒක දුකක් වශයෙන් දකින්න, දුකක් ඇති වෙනකොට සැපක් වශයෙන් දකින්න. පටිසෝතගාමියව දකින්න එක වරදක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, අටලෝ දාමෙන් නිදහස්ලා නැහැ. සැපක් ඇති වෙනකොට ඒ සැපය දුකක් වශයෙන් දකින්නකොට සැපෙන් නිදහස් වෙනවා. හැබැයි දුකට යා අන්තගාමී වෙනවා. දුකක් ඇති වෙනකොට ඒ දුක සැපක් වශයෙන් දකිනකොට එයා දුකෙන් නිදහස් වෙනවා. හැබැයි සැපට අන්තගාමි වෙනවා. මෙතන නිදහස් වෙලා අතනටත් අසු වෙනවා, අතන නිදහස් වෙලා මෙතනට අසු වෙනවා. එයා අටලෝ දාමෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. අටලෝ දාමේ එයා මෙයා අර පන්දුවක් වාගේ, පාපන්දු එයාට මෙයාට විසි කර ගගා ඉන්නවා වාගේ, මෙයා අටලෝ දාමේ එයාට මෙයාට විසි වෙවි පවතිනවා. එහෙනම් අපේ ජීවිතවල මේ කියන අටලෝ දාම අපට කවදාවත් ප්‍රශ්නයක් නොවෙන්න නම්, මේ කියන අටලෝ දාමින් අපි ලබපු මිනිසත් භවයේ විමුක්තියට පත් වෙන්න නම් මේක නිවැරදි ලෙස වඩන්නට ඕනේ. කමඨාණක් වශයෙන් පුරුදු පුහුණු කරන්නට ඕනේ. ඒ කමඨාණ තමයි දුක දුක වශයෙන් දකිනවා, සැප සැප වශයෙන් දකිනවා, නින්දාව නින්දා වශයෙන් දකිනවා, ප්‍රශංසාව ප්‍රශංසාව වශයෙන් දකිනවා, ලාභය ලාභය වශයෙන් දකිනවා, අලාභය අලාභය වශයෙන් දකිනවා, කැමැත්ත කැමැත්ත වශයෙන් දකිනවා, අකමැත්ත අකමැත්ත වශයෙන්ම දකිනවා. එහෙනම් මේ ලෝකේ අපිට කරන්න මොකවත් නැහැ. හැමතැනම තියෙන හේතුඵල ධර්මයි කියලා අපි දන්නවනේ. හේතුව නිසා ඵලයකට ගන්නවා, ඵලය නිසා හේතුවක් නිර්මාණය වෙනවා. නැවත ඒ හේතුව නිසා ඵලයකට ගන්නවා, ඒ ඵලයට නැවත හේතුවක් නිර්මාණය වෙනවා. මෙන්න මේ හේතුඵල ධර්මෙන් තමයි මේ විශ්ව තරලේම සියලුම ධායෝ ක්‍රියාත්මක වෙන්නේ, සියලු සත්වයෝ පැවැත්මට එකතු වෙන්නේ. එහෙනම් ලෝකය පවතින්නේ, ලෝකය නඩත්තු වෙන්නේ හේතුඵල ධාමෙන්. මේ ලෝකේ හැම නාම රූපයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ හේතුඵල ධාමෙන්. මෙන්න මේ කාරණාව දකින්නට අවශ්‍යයි ප්‍රඥාවෙන් මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්නට අවශ්‍ය නම්. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ ධර්මය අපි දන්නවා. හේතුඵල ධාමෙන් හැම දෙයක්ම තියෙනවායි කියලා අපි දන්නවා. නමුත් බඩමුට්ටු පරිස්සම් කරන්ඩ ඉබ්බදාලා යතුරු දාන්නේ නැද්ද? හැමදේම හේතුඵල ධාමයි කියලා දන්නවා. හැබැයි හතුරන්ට බනින්නේ නැද්ද? නින්දා අපාස කරන්නේ නැද්ද? අපි කරපු දේවල් නම් අපට ලැබෙන්නේ, අපි දීපු ලේවල් නම් අපට ලැබෙන්නේ. අපට තියෙන හයිතිය මොකද්ද? අලුතෙන් කර්ම හදන්න. අපි මිනිසුන්ට බැන්නා, නින්දා අපාස කළා. අන්න ඒ නින්දා අපාස අපට ලැබෙනවා. ඒක තමයි අටලෝ ධාම. දීපු නින්දාව ලැබෙනවා, දීපු ප්‍රශංසාව ලැබෙනවා. නින්දා ප්‍රශංසා කියන එක මේ සෑම නාම රූපයක් තුළම නිස්තිර වශයෙන්ම පවතින ධර්මතාවයක්. මේකට එකඟ වෙන්නේ නැති නිසා තමයි ඉපදෙන්නේ. එකඟ වුණොත් පිරිනවම් පානවා. මිනිසුන්ට දුක දුන්නා, ඒ නිසා දුක ලැබෙනවා. මිනිසුන්ට සතුට දුන්නා, සාමය දුන්නා, ප්‍රීතිය දුන්නා, ඒ නිසා සතුට සාමය ප්‍රීතිය ලැබෙනවා. මේ අටලෝ දාම අපට වැටහෙන්නේ නැහැනේ. හේතුඵල ධාමෙන් නම් මේ අටලෝ දාම පවතින්නේ. හැමතැනම අපට ලැබෙන හැම දෙයක්ම අපි දීපු දේවල් නේද? අපි මේ ලෝකේ මොනවද දුන්නේ ඒක අපට ලැබෙනවා. මේක බලාගෙන හිටියාම මේකේ නටලෝ දාමෙන් අපි නිදහස් වෙනවා. මා විශාල ප්‍රයන්තයක් දරන්න නැහැ. කිසිම දෙයක් අපිට කරන්න නැහැ මේ පිරිනිවන් පානවා කියන රාජ්‍යෝධියට අපට තියෙන්නේ මේ අටලෝදාම 100ෙන් බලාගෙන ඉන්න. හැමදේම ලැබෙනවා ලැබෙනවායි කියලා කියන ලාභයන්. ලාභය කියලා කියන්නේ ලාභය සමානයි කුසලය. කුසලයේ තියෙන තාක්කල් ලාභය ලැබෙනවා. අකුසලයේ පටන් ගත්තාම අලාභ සිද්ධ වෙනවා. ඔරු ඇවිල්ලා අරන් යනවා. දරු ඇවිල්ලා අරන් යනවා. ලේලිවරු ඇවිල්ලා බෑනාවරු ඇවිල්ලා බලෙන් අරන් යනවා. අපිට අතේ තියෙන දේවල් අයින් වෙනවා, බිම වැටෙනවා, කැඩෙනවා, පිච්චෙනවා, ගිනි ගන්නවා. මොකද්ද මේ හැමදේම අයිමි වෙන්නේ කියලා බලනකොට කුසල් නිසා ලාභයක් තිබුණා, අකුසල් නිසා ලාභයක් තියෙනවා. දැන් මේ ලාභ අලාභ කියන එක අටලෝදාම හේතුඵලදාම නිර්මාණය වෙච්ච එකක්. මේක අනුමත කරන්න අපි. ගෙවල් වල තියන්න බැරි තරම් බිත්ති පුපුරන්න ඇතුළට එනවට අපි කැමති. හැබැයි දූවිලිවත් එළියට යනවට අපි කැමති නැහැ. ඒවා ඉබ්බෝදාල පරිස්සම් කරනවා. අපි දන්නව යනකොට මේවා ගෙනියන්නේ නැහැ කියලා. නමුත් යකඩ කෑලි පව අත ගගා උරතල් කරන්නේ නැද්ද? ඒවා නිතරම හිඹල බලන්නේ නැද්ද? වඩා ගන්න නැද්ද? හට්ටි මුට්ටිවත් අපි අතහැරලා නැහනේ. එහෙනම් කොහමද අටලෝදාමෙන් නිදහස් වෙන්නේ? මේ ලබාවු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න ඕනේ නම් මේ ලෝකේ සියලුම දේවල් අපි අත්තරින්න සූදානම් වෙන්න ඕනේ. අම්මා තාත්තා අත්තරින්න බැරි නම්, භාර්යාව ස්වාමි පුරුෂයා අත්තරින්න බැරි නම්, දරුවෝ අත්තරින්න බැරි නම්, ඉඩකඩම් අත්තරින්න බැරි නම්, ගෙවල් දොරවල් සැප සම්පත් අත්තරින්න බැරි නම් එයා කවදාවත් සංසාරයෙන් එතර වෙන්නේ නැහැ. පිරිනිවීම කියලා කියන්නේ සියලුම දේවල් වල නිමාව කියන එක හොඳට තරේ මතක තබා ගන්නට ඕන ධම්මපදයන්. පිරිනිවෙන්නට තීරණය කරන කිසිම කෙනෙකුට මේ ලෝකයේ කිසිම දෙයක් නඩත්තු කරන්න බෑ. නඩත්තු කරනවා නම් පිරිනිවෙන්නේ නෑ යා. එහෙනම් අපි මේ ලෝකේ ඉපදෙනකොට අපි පෙර සංසාරයේ කරගෙන ආපු කුසලයක් තියෙනවා. ඒ නිසා හැම දෙයක්ම ලැබෙනවා. ලැබෙන නිසා ඒකට ලාභයයි කියලා කියනවා. ඒක අටලෝදාම. පෙර සංසාරේ එනකොට අකුසල අරගෙන ආවා, පව් අරගෙන ආවා. ඒ නිසා ගොඩාක් දේවල් අයිමි වෙනවා. අයිතිය යටතේ තියෙන දේවල් අයිමි වෙනවා. අතේ තියෙන දේවල් උදුරාගෙන යනවා. ඒ කියන්නේ ඒකට අපි කියනවා අලාභ කියලා. මේක අටලෝදාමින් එකක්. ඇයි මේ අටලෝදාම අපේ ජීවිතය පුරාවටම වීදිලා පවතිනවා? මේක අපි දකින්නේ. අපට අසනීප තියෙනවා, දිය වැඩියාව කියනවා, තෙල් ලේවල තෙල් වැඩි කියලා කියනවා, රුධිර පීඩනය කියලා කියනවා. මේකින සෑම අසනීපයක්ම දුක නෙමෙයිද? හැම රෝගයක්ම දුක නෙමෙයිද? අන්දිපත්ති කැක්කුම් වලට, කොන්දේ හමාරු වලට, බෙල්ලේ හමාරු, මේකින හැම වේදනාවක්ම දුකට සීමා වෙන්නේ නැද්ද? දුක කියලා කියන්නේ අටලෝදාම. එහෙනම් මේ අටලෝදාම අපි තාම දැක්කේ නැහැ. මේ හැමතැනම තියෙන හේතුඵලදාම. මිනිස්සු ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඇයි මේ සතරමා නිමිති අපේ ජීවිතවලින් අපට පේන්නේ නැත්තේ? අපගේ කය දවස ගානේ වයසට යනකොට අපට මේ මාබෝධිසත්වරු දකින සතරමා නිමිති පේන්නේ නැද්ද? බලාගෙනදී අස්පෙනීම දුර්වල වෙනවා. බලාගෙනදී කකුල් අවලංගු වෙනවා. හිටගෙන ඉන්න බෑ, ඉඳගෙන ඉන්න බෑ. ඉඳගත්තාම නැගිටින්න බෑ, නැගිටිට්ටාම ඉඳගන්න බෑ. හොඳට තිබිච්ච කළු වෙලා තිබිච්ච ඉසකස් ටික සම්පූර්ණයෙන්ම සුදු වෙනවා. දත් ටික එල්ලෙනවා, අතපය වෙවුලනවා. ඉනි කටර නූල දාන්න බෑ. දැන් අපි වයසට යනවා, වයෝවෘද්ධ වෙනවා, ලෙඩ වෙනවා, ඊළඟට මරණයටපත් වෙනවා. මෙන්න මේ සතරමා නිමිති හැම මොහොතක් ගානේ මෙනෙහි කරන්නට අවශ්‍යයි. ඒකට හේතුව අපි ඔක්කොම බෝධිසත්වරෝ. තුන්තරා බෝධියකින් පිරිනිවන් පාන්නට අපි මේ සතරමා නිමිති මොහොතෙන් මොහොත දකින්නට ඕනේ, පැයෙන් පැයට දකින්නට ඕනේ, සෙනෙහෙන් සෙනෙහට මේකේන සතරමා නිමිති දකින්නට ඕනේ. මේ අටලෝදාම අපගේ ජීවිතයේ බවට පත් වෙලා තියෙනවා. හැම මොහොතක් ගානේ මේ අටලෝදාමත් එක්ක ජීවත් වෙනවා. මේ හැම දෙයක්ම ස්පර්ශ කරන්නට ඕනේ. හැම දෙයක්ම නිතරම අටලෝදාමින් දකින්නට ඕනේ. එතන අපි මේස වශයෙන් දැක්කා, පුටු වශයෙන් දැක්කා, පිඟං කෝප වශයෙන් දැක්කා, රෙදිපිලි වශයෙන් දැක්කා, කනකර රත්තරන් බඩු වශයෙන් දැක්කා, මිල මුදල් සම්පත් වශයෙන් දැක්කා, ගස් කොළන් වශයෙන් දැක්කා. හැබැයි අදින් පස්සේම නෙමෙයි දකින්නේ. පේන හැම නාම රූපයක්ම අටලෝදාම. ලස්සනයි නම් අපි කැමති. අවලක්ෂණයි නම් අකමැති දැන් යසහයස කියන ධර්මතාවය එතන නැද්ද? වටිනවන ලාභයක් වටින් නැත්නම් අලාභයක්. අපට කරදරයි නම් දුකක් අපට සැපයි නම් සතුටක්. මේකේන හැම නාම රූපයක් තුළින්ම බඩුබායි රාජ්‍යය තුළම මේකේන අටලෝ දාම නැද්ද? හැම රූපයක් තුළම මේ අටලෝ දාම අපි දකින්නට අවශ්‍යයි. හැම මොහොතක් ගානේ මේ අටලෝ දාමත් එක්කම අපි සියෙන් පවතෙන්න අවශ්‍යයි. ඒ මොනොත් මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. මේ අටලෝ දාම දකින්න කෙනා අටලෝ දාමේ සීයේ ඉන්න කෙනා ඒකාන්ත වශයෙන්ම පිරිනුවම් පානවා. අටලෝ දාමේ නිදාසෙච්ච කෙනෙකුට නැවත භවයක් ඇදෙන්නේ නැහැ. ජාති ජරා භව නිර්මාණය වෙන්න ක්‍රමයක් නැහැ. එයා සසරෙන් එතර වෙනවා, එතර වෙනවාමයි. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ අටලෝ දාමත් එක්ක ජීවත් වුණාට අපි තාම මේ අටලෝ දාම ස්පර්ශ කළේ නැහැ නේද? එහෙනම් සෑම මොහොතක් ගානේ අපි මේ අටලෝ දාම දකින්නට ඕනේ. බුදුන් වඳිනකොට පව අටලෝ දාම තියෙනවා. අපි බුදුන් වඳිනකොට බලන්න අරයා බුදුන් වඳින්නේ නැහැ, ගාථා කියන්නේ නැහැ, බලන්න පොඩ්ඩක් ඇවිල්ලා වැඳාම මොකද කියලා අපි බනිනවා, දොස් කියනවා. ඒ අයට යම් කිසි දෝෂාරෝපණයක් අපේ සිතේ පවතිනවා නම් දැන් නිന്ദා කියන ඒ අටලෝ දාම පවතින්නේ නැද්ද? අබැයි බැරි වෙලාවත් ඇවිල්ලා අපෙත් එක්ක සාදු කියලා බුදුන් වන්දාම අනේ කවදාවත් නැතුව අද බුදුන් වඳින්න ආවා කියලා ප්‍රශංසා කරන්නේ නැද්ද? මේ නිന്ദා ප්‍රශංසා කියන මේ අටලෝ දාම මේ බුදුන් වඳින කොට තිබුණානේ. කෑම කනකොට සමහර වෙලාවට ඒක තෙල් තුල තියෙන රසය, ඒක තුල තියෙන ප්‍රමාණය, අපි කැමති දේවල් අකමැති දේවල් කියන මේ හැම සංස්කාරය තුළම අටලෝ දාම නෙමෙයිද පවතින්නේ? ඇයි අපි මේ දේවල් දකින්නේ නැත්තේ? හැම මොහොතක් ගානේ මේකේන අටලෝ දාම දකින්නට ඕනේ. මිදුලට එනකොට ඒ පරිසරය දකින්නකොට හැම ගහකින් කොළකින්ම ඒ ලස්සන දකින්නකොට අපි කැමැති මල්ගස් තියෙනවා, අකමැති මල්ගස් තියෙනවා. අපි ගොඩාක් ආසම ගහක් තියෙනවා. ඇයි ඒ ගහට අපි ගොඩාක් කැමැති? ඒක ඖෂධයි. කැලෑගත වෙච්ච ගහක් තියෙන එකට එච්චර කැමැති නැහැ. එතකොට යම්කිසි ගාකට අපි කැමති වෙලා ඒ ගා නිතරම පිරිමදිනවා නම්, ඒ ගාට පෝර දානවා නම්, වතුර දානවා නම්, ඒ ගාට හරි ආදරේ නම්, දැන් මෙතන අරකින කැමැත්ත ඇවිල්ලා නැද්ද? ලාභයක් ඇවිල්ලා නැද්ද? සැපයක් ඇවිල්ලා නැද්ද? සමහර ගස් කොළන් ගණන් ගන්න, ඒවට පෝර දාන්නේ, වතුර දාන්නේ, ඒවා තිබුණත් එකයි නැතත් එකයි. දැන් ඒ සම්බන්ධයෙන් දුකක් ඇවිල්ලා නැද්ද? නින්දාවක් ඇවිල්ලා නැද්ද? අකමැත්තක් ඇවිල්ලා නැද්ද? හැමදාම මිදුලට ඇවිල්ලා ඒ ගස් කොළන් වලට වතුර දානකොට පවා වතුර දාන ප්‍රමාණයන් තුළින් පවා අපි කියනවා මම මේ අටලෝ දාමත් එක්ක හැලෙනවා, ගැටෙනවා, නිතරම මම ගැටි ගැටීමේ ජීවත් වෙන්නේ. ඇයි කැමැති ගස් වලට වැඩිපුර වතුර දානවා, මල් පල ගන්නේ වට, ගෙඩි හැදෙනේ වට ආදරෙන් සත්කාර කරනවා, අර කැලෑවට යන ගස් වලට කිසිම අනුකම්පාවක් නැහැ? දැන් මේ කියන්නේ අටලෝ දාම නෙමෙයිද? උදේ ඉඳලා රෑ වෙනකන් මේ ගස් කොළන් වලින් මේ අටලෝ දාම දකිනවනම්, ගෙදර දොරේ තියෙන බඩමුට්ටු වලින් මේකින සෑම බඩුබාල් රාජ්‍යයේ මේ අටලෝ දාම දකිනවනම්, සිතුවිලි වලින් පවා මේ අටලෝ දාම දකිනවනම්, ඒකාන්ත වශයෙන්ම එක උදේ අපි රාත් වෙලා ඉවරයි. අපේ මේ භවගාමි ජීවිතයේ නිමාවටපත් වෙලා ඉවරයි. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේකින ධර්මතාවය අපි දකින්න, අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මේ අටලෝ දාම අපට තේරිලා නැහැ. අපි මේ අටලෝ දාම තමයි ස්පර්ශ කරන්නේ. අපි මේ අටලෝ දාම තුල තමයි ජීවත් වෙන්නේ. එහෙනම් අපි මේ සෑම මොහොතක් ගන්න මේ අටලෝ දාම දකින්නට අවශ්‍යයි. අටලෝ දාමේ අපි ඉන්න බවට සිහිය පවත්වන්නට ඕනේ. දකින සෑම නාම රූපය තුළින් අපි මේ අටලෝ දාම දකින්නට දක්ෂ වෙන්න ඕනේ. ඇයින සෑම සබ්දය තුළින්ම මේ අටලෝ දාම අසන්නට සවන් දෙන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ජීවත් වෙන හැම මොහොතක් ගානේ මේ අටලෝ දාම ස්පර්ශ කරන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. සෑම සිතවිල්ල තුළම මේ අටලෝ දාම තියෙනවා. ඒ අටලෝ දාම අපි නිතරම ස්පර්ශ කරන්නට ඕනේ. එහෙනම් මේ ආකාරයට අපගේ ජීවිත කාලය පුරාවටම මේ අටලෝ දාමත් එක්ක ජීවත් වෙනවා නම් මේ අටලෝ දාම ස්පර්ශ කරනවා නම් ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසක් භවයේ රාහත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේක කමටහන වඩන්නට ඕනේ. සමහර වෙලාවට අතන වාඩි වෙලා කවුරු හරි ඉන්නවා අපි කැමති නැහැ අතන වාඩි වෙලා ඉන්නවට. ඇයි? අපි කැමති ඉඳගෙන ඉන්නවට. සමහර වෙලාවට කවුරු හරි හොඳට නිදාගෙන ඉන්නවා. එහෙම නිදාගෙන ඉන්නවට අපි කැමති නැහැ. ඇයි? අපි කැමති වාඩි වෙලා ඉන්නවට. ඒ ඉඳගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා කියන මේ සෑම ඉරියව්වතුලින්ම කැමැත්ත අකමැත්ත කියන යස අයස නෙමෙයිද මේ කියන්නේ? අටලෝ දාමක් මේ කතා කරන්නේ. අපි කැමැති විදියට ඉන්නවා නම් අපිට සතුටුයි. අපි කැමැති විදියට ඉන්න නැත්නම් අපට දුකයි. දැන් මේ දුක සතුට කියලා කියන අටලෝ දාම නෙමෙයිද මේ කියන්නේ? එහෙනම් අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ මේ අටලෝ දාම ස්පර්ශ කරනවා. හැම මොහොතක් ගානේ මේ අටලෝ දාමත් එක්ක තමයි අපි මේ ගැටෙන්නේ ඇලෙන්නේ. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් හෙට උදේ ඉර උදා වෙන්නේ රාතන් වහන්සේලාට රාත් මේනිවරුන්ට හේතුව අපේ වැඩ ඉවරයි. අටලෝ දාමේ නිදාසෙච්ච කෙනා සම්පූර්ණ ධර්මතාවයෙන් නිදාස් වෙනවා. ඇයි තථාගතයන් වහන්සේ අටක් පෙන්වන්නේ? අටපුරුෂ පුද්ගලයා. එහෙනම් මේ ලෝකේ මාර්ගඵලලාභින අට දෙනෙක් ඉන්නවා. මාර්ගඵල හතක් තියෙනවා. මොකද්ද? සෝවාන් ඵලය, සෝවාන් මාර්ගය, සකුර්දාගාමි ඵලය, සකුර්දාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අනාගාමි මාර්ගය, රාහත් බෝධිය, රාහත් මාර්ගය. එහෙනම් ඒ අටට සාපේක්ෂව මේ ලෝකේ නිදාසෙන්න තියෙන ධර්මතාවයන් අටක් තියෙනවා. ඒකට අටලෝ දාම කියලා කියනවා. අපි මේ දුකයි සැපයි දෙක එක විදියට ගන්න ඕනේ. හේතුව මේ ලෝකේ දුක කියලා එකකුත් සැප කියලා එකකුත් නැහැ. අන්තයක් පවතිනවා. ඒ අන්තය නිසා දෙකක් දෙකට අපිට පේනවා. ඇත්තටම තියෙන්නේ එකයි. ඒ තියෙන්නේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාන යෝගය. එහෙම නැත්නම් මධ්‍යම අන්තය තමයි මේ හැමතැනම තියෙන්නේ. ඒ මධ්‍යස්ථාන්තයේ තියෙන නිසා දෙපැත්තන් නිර්මාණය වෙලා තියෙනවා. මේ මධ්‍යස්ථයේ නිසා දෙකක් ඇති වුණා කියන එක අපි දකින්නේ. අර දෙකට පැටලිලා ඒ නැති එකක් දඟලනවා. දුක නිසා තමයි සැප පවතින්නේ. සැප නිසා තමයි දුක පවතින්නේ. දුක නැත්තම් මේ ලෝකේ සැප පවතින විදියක් නැහැ. හේතුව සැප මිනිසුන්ට හඳුනාගන්න ක්‍රමයක් නැහැ. දුකක් මේ ලෝකයේ පවතින තාක්කල් පමණයි සැපක් ලෝකයේ පවතින්නේ. සැපක් ලෝකයේ පවතින තාක්කල් තමයි දුකක් මේ ලෝකයේ පවතින්නේ. අන්තයකට සාපේක්ෂව අන්තයක් නඩත්තු වෙනවා. ඇයි මේ දේ දකින්න නැත්තේ? මේ හේතුඵල ධාම, මේ කියන නිර්වාණ ධර්මය අපි තාම ස්පර්ශ කළේ නැ නේද අපේ ජීවිතේ? සම්මාදිට්ඨියද පත් වෙන ක්‍රම දහසක් තියෙනවා. මේ දහසක් ක්‍රමයක් මේ ගේ ඇතුලේ මේ මොහොතේ පවතිනවා. හැමෝම තම තමන්ට ඕනෑ විදිහට ජීවත් වෙනවා. තම තමන්ට ඕනෑ විදිහට ඉතුවක්කාරකමෙන්, උඩඟුකමෙන්, ආහංකාරයෙන් ජීවත් වෙනවා. හැමදේම දැකලා බෝධිසත්වරු තම තමන්ගේ පාරමී පුරනවා. මේ බෝධිසත්වය උදේ ඉඳලා රැවෙනකන් නිදාගෙන නිින්දෙන් පාරමී පුරනවා. මේ බෝධිසත්වය මාන්නයෙන් වැඩ කරලා පාරමී පුරනවා. මේ බෝධිසත්වය ඉතුවක්කාරකමෙන් පාරමී පුරනවා. මේ බෝධිසත්වය කිසිම කෙනෙකුට ඇවුම්කම් දෙන්න, කිසිම කෙනෙකුට යටත්පත් කරුණා, ඒ තත්ත්වේ මේ බෝධිසත්වයා පාරමී පුරනවා කියලා මේ පාරමී දිහා දැක්කාම දැන් අපි ඇලෙනවද ගැටෙනවද? අපිට මේ ලෝකේ ප්‍රශ්නයක් තියනවද? කවුරු මොන විදියට හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒ ඔක්කම බෝධිසත්වරු පාරමී පුරනවා. එහෙනම් අසත්පුරුෂකමත් පාරමිතාවක් වශයෙන් දකිනවා. අපි සත්පුරුෂකමත් පාරමිතාවක් වශයෙන් දකිනවා. ඇයි? අපි අපායේ යම රජුර වෙන්න ඕන නම් අපි ආනන්තරිය පාප කර්ම දැන් පාරමිතාවක් වශයෙන් පුරන්න ඕනේ නේද? ප්‍රේත ලෝක, භූත ලෝක වලට යන්න ඕනේ නම්, තිරිසන් ලෝක වලට ගින් ඉපදෙන්න ඕනේ නම්, යමපල්ලේ කියලා ඉපදෙන්න ඕනේ නම් දස අකුසල් පාරමී පුරන්න ඕනේ නේද? එනං සුගතිගාමි වෙන්න, බ්‍රහ්මලෝක වලට යන්න, දිව්‍යලෝක වලට යන්න දස කුසල් පාරමී වශයෙන් පුරන්නට ඕනේ. ඒ වගේ තමයි අපායට යන්න, යමපල්ලේ වෙන්න, ප්‍රේත භූත ලෝක වලට යන්න දස අකුසල් පාරමී වශයෙන් පුරන්නට ඕනේ. අපි මේ ලෝකයේ කුසල් වලට කැමැති, අකුසල් වලට කැමැති නැහැ. සත්පුරුෂයන්ට එකඟ වෙනවා, අසත්පුරුෂයන්ට එකඟ වෙන්නේ. මෙන්න මේ අඩුව අපි හදා ගන්නට ඕනේ. කවුරු මොන විදියට කියත් අපිට ප්‍රශ්නයක් නැහැ. මගේ අඩුව මං හදනවා, මම රාහත් වුණත් එච්චරයි. අන්න එතන ආත්මార్థකාමීක හිතන්නට ඕනේ. අපි හැමෝම ගෞතම බුදුහාඳුරෝ නම් හරිද? අපි හිතනවා මෙයා නිවන් දකින්න ඕනේ. අනේ මෙයා නිවන් දකින්න ඕනේ. මෙයාගේ අඩුපාඩු මෙයාව කොහොමරි ගාලරි හදලා නිවන් දක්වන්න ඕනේ කියලා. අර බුදුවරුන්ට බැරි එකක් නේ බලෙන් නිවන් දක්වන එක. අන්න ඒ වගකීම අපි ගන්නවා. මිනිස්සු බලෙන් නිවන් දක්වන්න උත්සාහ කරනවා. ඒ බෝධිසත්වරු තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් පිරිනිවන් පාපුවාදෙන් කියලා සන්තෝෂයෙන් ඒකට එකඟ වෙලා බලාගෙන ඉන්නවා නම් දැන් නිවැරදි දැක්මක් නැද්ද අපි තුල? ඒ නිවැරදි දැක්මට තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. එහෙනම් මාත්‍යාට ඕන විදිහට මාත්‍යා වැඩ කරගෙන විවේකයෙන් ඉන්නවා. මෑණියන්ට ඕන විදිහට මෑණියෝ වැඩ කරගෙන ඉන්නවා. දරුවන්ට ඕන විදිහට දරුවෝ වැඩ කරගෙන ඉන්නවා. ඒ නෑදෑයන්ට හිතමිතුරන්ට ඕන විදිහට ඒ කට්ටිය වැඩ කරගෙන ඉන්නවා. හැමෝම බෝධිසත්වරු තම තමන්ගේ පාරමී පුරනවා. මම කොමාරි දස කුසල් පුරන්නට ඕනේ. මම කොමාරි ගුණධර්ම වඩන්නට ඕනේ. ඒ කියන පාරමී සේරම මම වඩලා සසරෙන් එතෙර වෙන්න ඕනේ කියලා මගේ වැඩ ටික බලාගෙන මම මේ මාර්ගය වඩනවා. නම් දැන් අපි ඒකාන්ත වශයෙන්ම රාත් වෙන්නේ නැද්ද? මෙන්න මේ දැක්ම, මේ මානසිකත්වය, මේ සම්මාව තමයි සෝතාපන්න ඵලය. එහෙනම් මේ ගේ ඇතුලේ අනිත්‍යයේ දේවල් වලට ඇඟිලි ගන්න නැතුව, අනිත්‍යයට හිංසා හිරියර පීඩා නොකර තමන්ගේ වැඩ කරගෙන ඉන්නවා නම් අනිත්‍යයට ඕන එක කරගන්න නිදාස තියෙනවා. අපට ප්‍රශ්නයක් නැහැ. මේ මිනිසුන්ගේ පාරමිතාව මෙන්න මේ නිවැරදි දැක්ම සෝතාපන්න ඵලය. මිනිස්සු බයිනවා, ගෙවල් වල ප්‍රශ්න කරදර එනවා, හැම දෙයතුලි මිතෙනවා. ඒ ඔක්කොම පෙර සංසාරේ අපි බැනපුවා. පෙර සංසාරේ ප්‍රශංසා කරපුවා. ලැබෙන හැම දෙයක්ම පෙර සංසාරේ දීපුවා. අපිට අයිම වෙන හැම දෙයක්ම පෙර සංසාරේ ගත්තුවා. මෙන්න මේ විදියට දකින්න ලෝකෙදියා. හැම මොහොතක් ගානේ පෙර සංසාරේ හේතුවක් නිසා අටගත්ත ඵලය මෙන්න මේ ධර්මතාවයෙන් දකිනවනම් මේක නිවැරදි දැක්මක් නැද්ද? දෙවනි වතාවට සෝතාපන්න වුණා. මේක දෙවනි ක්‍රමයේ සෝතාපන්න ඵලය. මේ ලෝකේ හැම තැනම තින්නේ කර්මයේ නිමාවක් නෙමෙයිද? හැම තැනම තියෙන කුසල් අකුසල් නෙමෙයිද? ආදරෙන් කතා කරනකොට ආදර කතාව නෙමෙයි බලන්නේ, ඒ ආදර වදන් නෙමෙයි බලන්නේ. ඒ කතාව තුළින් කුසලයක් පරිසන්දෙනවා, සැර කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා. ඒ තුළින් ඒ නිඳාව අපහාස කටපාඩම් කරන්නේ, ඒකට නඩු දාන්න යන්නේ. ඒ නිඳාව අපහාසය තුළින් පරිසන්දෙන අකුසලයේ දකිනවා. දැන් හැම මොහොතක් ගානේ කුසලයේ දකිනවා, අකුසලයේ දකිනවා. කෑම ලැබුණා, කුසලයේ දකිනවා. කෑම ලැබුණේ අකුසලයේ දකින්නවා. මිනිස්සු අපිව ගණන් ගත්තා, ගෞරව කළා, කුසලයේ දකින්නවා. මිනිස්සු සතපාගඩ ගණන් ගත්තේ නැහැ, අකුසලයේ දකින්නවා. දැන් මේ ඇස කන දිව නාසය සමසිතේ කියන ආයතන හය තුලින්ම ගනුදෙනු කරන සෑම ගනුදෙනුවක් තුලින්ම කුසලයේ දකින්නවා නම් අකුසලයේ දකින්නවා නම් ඒ ගනුදෙනුව අපි කිසිසේත් ස්පර්ශ කරන්නේ නැත්නම් සෝතාපන්න වෙලා ඉවරයි. මේක තුන්වෙනි ක්‍රමයේ සෝතාපන්න ඵලය. එයා සතර පාය නිදාසෙලා ඉවරයි. ඒ කාන්ත වශයෙන්ම සුගතිගාමි වෙනවා. අටවෙනි භවයක් නැහැ. එයා අත්වෙනි භවයේ රාත් වෙලා පිරිනිවන් පානවා. මෙච්චර සරල ක්‍රමයක් තිබිලත් අපි තාම සෝතාපන්න වෙච්ච නැති එක ගැන අපි දුක් වෙන්න ඕනේ. අපගේ මිනිසත් භවය ගැන අපි ලැජ්ජා වෙන්නට ඕනේ. මෙච්චර මෝඩකමක් මම මේ සංසාරේ නඩත්තු කරලා තියනවාද? අවුරුදු 60ක් 70ක් බත් කාලත් මට මේක තේරුන්නේ නැද්ද? අපි ලැජ්ජා වෙන්න ඕනේ අපේ දුර්වලකම ගැන. අපට යාපත් දේවල් වෙනකොට, යාපත් දේවල් ලැබෙනකොට ඒ හැමදේම යාපත් ලෙස දකිනවා. තනතුරු ලැබෙනවා, රස්සා ලැබෙනවා, ගෙවල් දොරවල් ලැබෙනවා, අම්මා තාත්තා ඉඩකඩම් අපේ නමට ලියලා දෙනවා. හැම දෙයක්ම දේපලක් වශයෙන්, වත්කමක් වශයෙන් දැක්කා. ඇයි අපි කුසලයක් වශයෙන් දැක්කේ නැත්තේ? මේ ලෝකයේ කුසල් අකුසල් වල ගනුදෙනුවක් පමණයි නම් මේ කුසල් වල පරිසන්දීමං, මේ කුසල් වල ක්‍රියාකාරීත්වයන් මෙන්න මේක දැක්කන සම්මාදිට්ඨිය ඇවිල්ලා ඉවරයි. දාසක් මණ්ඩල සම්මාදිට්ඨියෙන් කුසලයෙන් දැකීමේ නිවැරදි දැක්ම තුළින් එයා සෝතාපන්න ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවක් වෙලා ඉවරයි. අම්මා තාත්තා හැමදේම අනිත්‍යයට බෙදලා දෙනවා. පිටින් ආපු කට්ටියට හැමදේම පූජා කරනවා, බාර දෙනවා. කුසේ ඉපදිච්ච දරුවන්ට මොකවත් දෙන්නේ නැහැ. අපි ඒකට දොස් කියන්නේ නැහැ. අපිට අකුසල පරිසම් දෙනවා. සාදුකාර දියා සන්තෝෂෙන් බලන් ඉන්නවා. ඇයි? ඒව අපේ නමට ලිව්වාම, අපට විශාල කෝටි ගාණක දේපළ දුන්නාම දැන් මේව අත්තරින්ද අපි දුක් විඳින්න එපාය. අත්තරින් කමටන් වඩන්න එපාය. දාන පාරමිතා පුර පුරා ගෙවල් ගාණේ ඇවිදින්න එපාය. වේලාම බ්‍රාහ්මණයා වාගේ අනේ සාදු සාදු අත්තරින කිසිම මාංශයක් දුන්නේ නැද මව්පියෝ හැමදේම අනිත් අයට අල්ලා ගන්න අවස්ථාව දීලා මට කිසිම දෙයක් දුන්නේ නැහැ අල්ලා ගන්න ඒ නිසා අත්තරින්න උවමනාවක්වත් මට නැහැ අනිත් අය අත්තරින්න බැරුව දඟලනවා මට අත්තරින්න දෙයක් ඉතුරු කරලා නැහැ දෙමව්පියෝ හැමෝටම ඉඩකඩම් දුන්නා මට විතරයි අත්තරින් නැතුව පිරිනිවන් පාන ඒ අවස්ථාව දුන්නේ දෙමව්පියෝ මට විතරයි මාංශයක් නැතුව රාත් වෙන්න මාර්ගේ පෑදුවේ අර කට්ටිය උල උඩ ඉඳගෙන ඔළුවෙන් ඉඳගෙන අත්තරින්න පාය දන් දෙන්න පාය අමාරුවෙන් ඒ ඉඩම් වල පෙරේතුව වෙලා ඒ ගොඩනැගිල්ල වල භූතය වෙලා ඉපදිලා බව ගන්න කට්ටිය ඇවිල්ලා දෙයි කපලා බෝතල් වලට දාලා විසි කරලා මේ විදිහට සංසාරේ බව කෝටිය ගිහිල්ලා තමයි අර ඉඩම් අත්තරින්නේ අර යානවාන අත්තරින්නේ අර කියන ගොඩනැගිලි අත්තරින්නේ ඒ කට්ටියට ඌනියමක් වෙලා ඉවරයි එහෙනම් අපට දෙමව්පියෝ මොකවත් දුන්නේ නැහැ කිසිම දෙයක් දුන්නේ නැහැ ඇත්තටම දෙමව්පියන්ගේ දෙපා සිඹල අපි නමස්කාර කරන්නට ඕනේ දෙමව්පියෝ ඉන්න දිසාවට සාදු කියන්න ඕනේ හේතුව මාගේ අත් දෙක ඉස්කලා අම්මා තාත්තා දන්නවා මේ දරුවාට ගොඩාක් දේවල් දුන්නාම එයා මේ වස්තුවට බැඳිලා පංචකාමයට බැඳිලා නැවත ඉපදීමක් හදා ගන්නවා කිසිම දෙයක් දුන්නේ නැත්නම් අත්තරින්න දෙයක් නැහැ අල්ලගත්තෙත් නැහැ හේතුව අල්ලගන්න මොකවත් දුන්නේ නැහැ ඒ නිසා අත්තරින්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් එයා රාත් වෙලා පිරිනිවන් පානවා. එයා බොහොම විවේකයෙන් රාත් වෙන්නේ. හේතුව දුක් විඳින්න කමටන් ගන්න. අත්තරින්න එයාට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඇයි මේ සෝතාපන්න ඵලය අපි දකින්න නැත්තේ? ප්‍රත්‍යක්ෂ කරගන්න නැත්තේ? දැන් මේ විනාඩි පහෙන් අපට සෝතාපන්න වෙන්න පුළුවන්. මේ කින ආර්ය මාර්ගයේ වඩලා. හැමදේම හේතුඵල දාමං. මාත්‍යා තරයන් කතා කරනකොට ඒ තරයන් කතා කරනව නෙමෙයි හේතුඵල ධාම ක්‍රියාත්මක වෙනවා ආදරෙන් කතා කරනකොට හේතුඵල ධාම ක්‍රියාත්මක වෙනවා දරුවෝ ළඟ ඉන්නකොට හේතුඵල ධාම ක්‍රියාත්මක වෙනවා දරුවෝ පේනතෙක් මානියක නැහැ එන්නෙත් නැහැ යන්නෙත් නැහැ හේතුඵල ධාම ක්‍රියාත්මක වෙනවා හැම සිද්ධියක්ම හේතුඵල ධාමෙන් දකිනවනම් එයා හතරවෙනි ක්‍රමයට සෝතාපන්න ඵලයට පත් වෙලා ඉවරයි දාසක් මණ්ඩල සෝතාපන්න ක්‍රමය මේක හතරවෙනි ක්‍රමය හැම දෙයක්ම හේතුඵල ධාමෙන් දකින්න එක සරියුත් මහරහතන් වහන්සේ මේ සෝතාපන්න ඵලයට පත්ුනේ හේතුඵල ධාම අහලා නේද එහෙනම් ඇයි මේවා හේතුඵල ධාම වශයෙන් අපි දකින්නේ නැත්තේ දරුවෝ අපි අත්හැරලා අතුරුදන් වුණා හේතුඵල ධාම වශයෙන් දකින්න කෙලේ ගුණේ සැලකුවේ නැහැ ඒ කාන්තාවන්ගේ අත් අල්ලගෙන කාමයෙන් මත් වෙලා ඉන්නවා කිරි දීපු අම්මා තාත්තා මතක් කරන්නේ අපට යුතුයකම් කරන්නේ අසනීප වෙලා ඉන්නවා බේත් ටික කරන් දෙන්නේ ටෙලිෆෝන් වලින් බේත් ගන්න පුළුවන්ද ටෙලිෆෝන් වලින් බත් කවන්න පුළුවන්ද මේ වගේ අසත්පුරුෂයෝ කියලා වාඩි වෙලා බැන බැන හිටියාම අන්තිම කාලේ චුතිසිතට අනුව පෙරේත ලෝකයකින් ඉපදෙන්නේ නැද්ද භූත ලෝකයකින් ඉපදෙන්නේ නැද්ද කුසේ වදාපු දරුවට සාප කරලා නිඳා කරලා සතර පායකින් ඉපදෙන්නේ නැද්ද හැමදේම හේතුඵල ධාම දරුවෝ ළඟ ඉන්නේ හේතුඵල ධාමට අනුව ඈත්ලා ඉන්නේ හේතුඵල ධාමට අනුව යුතුයකම් කෙරෙන්නේ හේතුඵල ධාමට අනුව යුතුයකම් පෑරාරින්නේ හේතුඵල ධාමට අනුව හැම හිරියවක් කුලින්ම මේකේ හේතුඵල ධාම දකින්න පුළුවන් නම් දරුවෝ ළඟත් නැ දුරත් නැ අපි සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරියත් වෙලා පිරිනිවන් පානවා මේ නිවස තමයි අපේ සූසාන භූමිය අපගේ පුතුජන ස්වභාවය භූමදානේ කළලා රාත් වෙලා දින අතෙන් හත් දිනෙන් අපි පිරිනිවන් පානවා හේතුව අපේ වැඩ ඉවරයි මෙන්න මේ අටලෝ ධාම තුලින් මේ හැම ස්පර්ශයක්ම අපි මේ සම්මා දිට්ඨිය අපි දකින්නට ඕනේ මේ සම්මාව ස්පර්ශය කරන්නේ නැතුව අපි මේ මිනිසත් භවයේ ජීවත් වෙනවා නම් ඒක මිනිසත් භවයටත් ලැජ්ජයි කොළකන සතුන්ට මීට වඩා තේරෙනවා තනකොළ කන ගවයන්ට මීට වඩා තේරෙනවා ගවයාට යම්කිසි වචනයක් කිව්වාම යන්න යන්න කියලා කිව්වාම එයා දන්නව හරියටම ගාලට ගිහිලා ගාල් වෙනවා එයාගේ හඳුරනවා අපි මොකවත් කිව්වේ නැති වුණා පොලේ ඉඳලා හරියටම ගෙදරට එනවා එහෙනම් බලන්න සතුන්ට මෙච්චර තේරෙනවා නම් මෙච්චර දැනුමක් තියෙන සිත ගැන අවබෝධය තියෙන මේ තරම් පාරමී පුරලා දුර්ලභ ගණයේ මිනිසත් භවයට ඇවිල්ලා අපිට මොන තරම් තේරෙන්න දෙපාය විනාඩි පහෙන් රාත් වෙලා පෙන්වන්න දෙපාය අපි අපගේ පාරමිතා එක පැය 24න් සම්පූර්ණ කරලා රාහත් බෝධියෙන් සර්මු සම්පූර්ණ කරන්න දෙපාය අපේ මිනිසත් භවය ඒ තරම් අපි දක්ෂ වෙන්න දෙපාය කො අපේ සක්කෝ ගුණය කොයේ ඍජුපටිපන්න භාවය එහෙනම් අපේ ගුණවල අඩුපාඩු දැන් අපි මේ අටලෝ දාමෙන් නිදාසෙන්න මෙන්න මේ කියන කමඨාන වඩන්නට ඕනේ. හැම මොහොතක් ගානේ අපි මේ කමඨාන දකින්නට ඕනේ. මිදුලට එනකොට ගස්කොළන් දකින්න එපා. මල් පිරিলা තිනකොට කැමැත්ත ඇති වෙනවා යස දකින්න. මනුත් නෑ ගලුත් නෑ. අනේ මේ ගස් අපරාධ මේක අයින් කරන්න ඕනේ. අකමැත්ත අයස දකින්න. හොඳට එවන තියෙනවා ලක්ෂණයි, හරි සනීපයි, හරි සිසිලයි, අන්න සතුට. ගසේ කොළත් නෑ මොකවත් නෑ අපරාධ මේ ගා, අන්න දුක. මේ ස්වභාව ධර්මයා කියනවනේ තාම මං අටලෝ දාමත් එක ඇලි ඇලි ගැටි ගැටි කම්පා වෙන බව. මම අඳින හැඳුම් පවා මට කියනවනේ කැමැත්තෙන් අඳිනකොට ඒ හැඳුම මොනතරම් ආසද අපිට. ඒවා ලක්ෂණට බලනවා ඇදවෙනවා. ඇයි කැමැත්තෙන් අඳිනවා සතුට. සමහර ඇඳුම් තින ටිකක් තදයි අපි කැමති නෑ ඇඳුමට. ඒක කාටරි දෙන්න ඕනි කියලා පැත්තට විසි කරන්නේ නැද්ද අකමැත්ත අයස. අන්න මේ ඇඳුම් පවා අපි තාම අටලෝ දාමේ නිදාස් වෙලා නැහැ කියලා සාක්ෂි දරනවා. ආයි මේකට වෙන කවුරු සාක්ෂි අවශ්‍ය නැහැ. මේකට විද්‍යාඥයෝ ඉන්න ඕනේද, රාතන් වහන්සේලා ඉන්න ඕනේද? අපි තාම නිදාස් වෙලා නැහැ කියනකට සාක්ෂි දරන්න. අපි අඳින ඇඳුම් ටික සාක්ෂි දරනවානේ. ඇලෙනවා, ගැටෙනවා, කැමැත්ත, අකමැත්ත, ලාභය, අලාභය, දුක සැප කියන මේ සෑම දෙයකටම සාක්ෂි නැද්ද? තමන්ගේම gedere inna væsiyō æsirena kramawalin api akamatta kæmatta prakasha karanne nædda? Ninda apāsa karala api dukk wenna nædda? Samārde walawal prasansa karala gaurava karala satutu wenna nædda? Hæma mōtak gāne mama tāma nidāsala næ. Mēkena aṭalō dāmatuḷa tāma kampāve vī sitinawa. Mēkata sākshi daranawa. Hæma biddiyakma sākshi daranawa. Hæma rudu kællakma sākshi daranawa. Hæma kōpa pingānakma sākshi daranawa. ගේ අවට තින සෑම කොලයක්ම ගාක්ම සාක්ෂි දරනවා. දැන් අපේ පුතුජන ලෝකයේ අන්තිම දවස අද තමයි. අපේ පුතුජනේ වශයෙන් ජීවත් වෙන අවසාන දවස. ඒකාන්ත වශයෙන් අපි දැන් අපේ රාත් බෝධියට වැඩ කරන්නට ඕනේ. අපි මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්නට ඕනේ. මේක තමයි ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය. අපි පුතුජන වශයෙන් ජීවත් වෙන අවසාන භවය. මේ හැම දේ තුළම මේ අටලෝ දාම දැකලා මේ අටලෝ දාමට සිත කම්පා නොවන විදියට හැම දෙයක්ම සම්මාවෙන් දකින්නට ඕනේ. දුකත් අපට වැඩක් නැහැ, සපත් අපට වැඩක් නැහැ, ලාභය තලාභය දෙකම අපට වැඩක් නැහැ. හේතුව ලාභයේ තියෙන තාක්කල් අලාභයේ දුක අපට දැනෙනවා, අලාභයේ තියෙන තාක්කල් ලාභයේ සතුට අපට දැනෙනවා. එහෙනම් එකක් නිසා අනික පවතිනවා, ඒක නිසා මේක පවතිනවා. ඇයි මේ අන්තවල උවමාරුව අපට වැටහෙන්නේ නැත්තේ? සමහර වෙලාවට අපේ ගෙදර වැඩ කරන සේවකයෝ ගොඩාක් වැඩ කරනවා නම් එයා ලබන පඩියට වඩා වැඩ කරන අපි හිතනවා. අද නම් පඩිය දෙගුණයක් වගේ වැඩ කරලා ලොකු ලාභයක්, විශාල ලාභයක් අන්න අටලෝ දාමට අවුනා. සමහර වෙලාවට ඒ සේවක සේවිකාවන් ටිකක් අසනීපයි. ඒගොල්ලන් ඇඟපතේ අමාරු, හරියට වැඩ කරගන්න බෑ. අද නම් පඩියටවත් වැඩ කළේ නැහැ කියලා අපි දොස් කියන්නේ නැද්ද? ඒ අලාභය නිසා කම්පා වෙන්නේ නැත්. අන්න එදා ලාභය නිසා අටලෝ දාමට අවුනා. අද හරියට වැඩ කළේ නැහැ, අලාභයෙන් අටලෝ දාමට අවුනා. අපි මේ විදිහට ලාභයෙන් අලාභයෙන් අවුලා ඉන්නකොට අපි කොහොමද රාත් වෙලා පිරිනිවන් පාන්නේ? මේ පුංචි දේවල්වත් අපට තේරුම් ගන්න බැරි නම්, මේ ගෙවල් වල තියෙන මේ පුංචි පුංචි කාර්ය වලින් මේ අටලෝ දාමෙන් නිදාසෙන්න බැරි නම්, මේකින සෝතාපන්න ක්‍රම දහම මේ ගේ ඇතුළේ තියෙනවා. ඒ දහසක් ක්‍රමවේද තිබිලා එකක්වත් ප්‍රත්‍යක්ෂ කරේ නැත්නම් අපිට මිනිසත් භවයේ ලැබිලා කුමන ඵලයක්ද? අපේ මිනිසත් භවයේ මොනතරම් නිന്ദාසගතද? එහෙනම් දැන් ඉඳලා මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නට ඕනේ. ඒකාන්ත වශයෙන්ම එත උදේ හිර උදාවන් වන්නේ රාතන් වහන්සේ නමකට කියන එක නිතරම අපි අදිස්ථාන කරන්නට ඕනේ. ඒකින මාවත තුල ස්ථීරව සිටින්නට ඕනේ. එහෙනම් එත උදේ වෙනකොට මේ කමඨාන වඩලා ඉවරයි, ඒකින සම්මාව ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි, එත උදේ වෙනකොට මම පුදුජන ලෝකෙන් නිදාසෙලා තථාගතයන් වහන්සේගේ ශාසනේ ආර්ය ශ්‍රාවකේ ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා. එහෙනම් ඒ සම්මාව දැන් දකින්නට ඕනේ. හැමදේම හේතුඵල ධාමෙන් දකින්න. ඒ අපේගේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපෝ සම්මාව දකින්න. හැමදේම මේ ලෝකේ කර්මයට අනුව පවතිනවා, කර්මානුරූපීව සැකසෙනවා. අන්න ඒ තුලින් සුද්ධෝතන රජුව කොහොමද සෝතාපන්න වුනේ? අන්න ඒ මාර්ගය දකින්න. පේනවා, හෙනවා, දැනෙනවා, ඇඟෙනවා කියන එක ඇයි මේ ගේ ඇතුලේ වඩන්න බැරිද? අන්න අසෝලා ඒ විදිහට ඉන්නවා. ඒක මට පේනවා. හැබැයි ඒකෙන් මට ප්‍රශ්නයක් නැහැ. ඇයි ඇලිමකුත් මට නැහැ, ගැටීමකුත් මට නැහැ. එහෙම ඉන්න එකෙන් මට සැපේකුත් නැහැ, එහෙම ඉන්න එකෙන් දුකේකුත් නැහැ. එහෙනම් පේන බව දැනගෙන ඉන්නවා. කිසිම දෙයක කම්පා වෙන්නේ නැහැ. අටලෝ දාමට කම්පා වෙන්නේ නැහැ. දාරුකිරියට දිට්ටි දිට්ටි මැත්තේ සුත සුත මැත්තේ දැන් දාරුකිරිය රාතන් වහන්සේ වඩපු කමටාන මේ ගේ ඇතුළ වඩන්න අපට ඒ වාසනාව උදා වෙලා නේද? හැම නාම රූපයක්ම පේන බව දැනගෙන සීයෙන් ඉන්න, සම්මාදිට්ඨියට පත් වෙන්න. හැම දෙයක්ම හැයෙන බව දැනගෙන සීයෙන් ඉන්න, ඒ තුලින් සම්මාදිට්ඨියට පත් වෙන්න. හැමදේම ගනුදෙනු කරන බව දැනගෙන ජීවත් වෙන්න, ක්‍රියාත්මක වෙන්න, ඒ තුලින් සම්මාදිට්ඨියට පත් වෙන්න. හැම සිතුවිල්ලක්ම සිතෙනවා, සිතෙන බව දැනගන්න, සිතන්න යන්න එපා, ඒ තුලින් සම්මාදිට්ඨියට පත් වෙන්න. මේකට විනාඩි 5කුත් වැඩි නේද? මේ ලෝකේ අපට මොකවත් වෙනස් කරන්න බෑ. ඇයි අක ගාක කොලයක් කඩලා නැවත අලවන්න බැරි නම්, gediya කඩලා නැවත අලවන්න බැරි නම්, එස එක සුදු කෙස් ගාක අපට සුදු කරන්නත් බෑ, කළු කරන්නත් බෑ. මැරෙන්න තින මොහොත තව විනාඩියකින්වත් දීර්ඝ කරන්න බෑ. ඇයි මේ සම්මාව අපි දකින්නේ නැත්තේ? මේ ලෝකේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. ඒ නිසා හැම දෙයකම සෑයීමටපත් වන අඟුලිමාල මහරහතන් වහන්සේ රාත් වෙච්ච ක්‍රමයට අද මේ මොහොතේ මේ තප්පරේ අපි හැමෝම රාත් වෙනවා නේද? එහෙනම් අද ඉඳලා අපිට දින 7යි පිරිණිවන් පාන්න. අපි හැමෝම සන්තෝෂෙන් ආයුෂ්කල්පය ඉවර කරනවා. තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනේ රාතන් වහන්සේලාගේ සංගණනෙට අපි හැමෝම එකතු වෙනවා. අඟුලිමාලට එදා තථාගතයන් වහන්සේ දේශනා කරනවා, අඟුලිමාල කොලය කඩන්න, අඟුලිමාල නැවත මේක අලවන්න. අඟුලිමාල අලවනවා, ඇලවෙන්නේ. අඟුලිමාලට තේරෙනවා මේ ලෝකේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. මේ ලෝකේ අපට ඕන විදිහට නෙමෙයි වෙන්නේ, ලෝකේ වෙන දේවල් වලට අනුව අපි ජීවත් වෙන්න ඕනේ. එදා අඟුලිමාලට මේ ධර්මය තේරුණා. මෙච්චර වයසට ගිහිල්ලා තථාගතයන් වහන්සේගේ ශාසනය 2600ක් ඉවරලා මේ පුංචි කාරණාව අපට තේරුන්නේ නැහැ. අපට මාත්‍යා වෙනස් කරන්න බෑ, අපට නෝනා වෙනස් කරන්න බෑ, අපට දරුවා වෙනස් කරන්න බෑ, අනිද්දාට පිපෙන්න තියෙන මල් අද පිපවන්නත් බෑ. අපට මේ ලෝකේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. එක විනාඩියක්වත් ඉර අනිත් පැත්තෙන් පායවන්නත් අපට බෑ. අපේ ආයුෂ වෙනස් කරන්න කිසිම අයිතියක් නැහැ. එහෙනම් මේ හැම දෙයකින්ම සෑයීමටපත් වෙන්න පුළුවන් නම් මේ පැය 24 තමයි අපි හැමෝම රාත් බෝධියටපත් වෙන රාතන් වහන්සේලා බවට පත් වෙන අවසාන පැය 24 අපගේ පුතුජන ස්වභාවයට පාංශකූල දෙන්නේ, නැවත රාතන් වහන්සේ වශයෙන් ඉපදෙන්නේ මේ කියන මේ නිවස කියන ජේතවනාරාමය තුල. එහෙනම් අපි මේ හැම දෙයක් තුලින්ම වෙනස් කළ නොහැකි දෙයක් දකිනවා. සෑයීමටපත් වීමට පුළුවන් කමක් විතරක් දකිනවා. එහෙනම් ලද දෙයින් සෑයීමටපත් වෙන්න හම්බෙන්නේ එක ව්‍යංජනයක් එකද සෑයීමටපත් වෙන්න. අද පරිසරයේ ගොඩාක් තේට්ටුයි, හරියට රස්නේයි. සෑයීමටපත් වෙන්න පරිසරයට බනින්න එපා, පරිසරයට නිඳා කරන්න එපා, ඒ තුලින් අසහනයටපත් වෙන්න එපා. ඇයි මේ හැමතැනම තියන්නේ හේතුඵල ධාමනං ඍතු නියාම කියලා? අපි ආලා නැද්ද? ස්වභාව ධර්මයා විසින් සුලම් වෙනස් වෙනවා, රස්නේ වෙනස් වෙනවා, සීතල වෙනස් වෙනවා, අවුව වෙනස් වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ අඩු වැඩි වෙලා දීර්ඝ රාත්‍රිය අඩු රාත්‍රිය කියලා අපි ආලා නැද්ද? දීර්ඝ දවල් අඩු දවල් කියලා ආලා නැද්ද? එහෙනම් මේ ලෝකයේ ඍතු නියාමය අපට වෙනස් කරන්න බෑ. ඒක පිළිගන්න මානසිකත්වයට විතරක් අපටපත් වෙන්න පුළුවන්. එහෙනම් රස්නියත් පිළිගන්නවා, සීතලත් පිළිගන්නවා, උෂ්ණියත් පිළිගන්නවා, උලංගත් පිළිගන්නවා. මෙන්න මේක තමයි නිවැරදි දැක්ම. එහෙනම් බලන්න පරිසරයට ඇවිල්ලා එළියට ඉටගෙන මෙන්න මේ දැක්මෙන් අපි ලෝකේ දැක්කනම් ඒ මොහොතේ සෝතාපන්න වෙලා ඉවරයි. මේක දාසක් මණ්ඩල සෝතාපන්න තවත් ක්‍රමයක්. එහෙනම් මේක පස්සෙනි ක්‍රමයක් අපි ස්පර්ශ කළා. එහෙනම් හැම දේ තුලින්ම අපට වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. ඒකට සන්තෝෂ වෙන්න පිළිගන්න විතරක් ක්‍රමයක් තියෙනවා. මේ විදිහට අපි උදේ ඉඳලා රෑ වෙනකම් හැම දෙයක්ම සන්තෝෂයෙන් පිළිගන්නවා නම්, හැම දෙයක් තුලින්ම අපි සෑයීමටපත් වෙනවා නම්, ඒකාන්ත වශයෙන් මාර්ග ජාතිය ඉපදෙනවා. අපි හැමෝම මේ ලබාපු මිනිසක් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල රාත්‍රලා පිරිනිවන් පානවා. අපි හැමෝම මේ ගෞතම බුද්ධ ශාසනයේ රාතන් වහන්සේලා බවට පත් වෙලා ඉවරයි. එහෙනම් නැවත කවදාවත් ඉපදෙන්න විදියක් නැහැ. අපිට සංසාරේ විමුක්තියට පත් වෙන සෝතාපන්න ක්‍රම පහක් අපි ශ්‍රවණය කළා. අටලෝ දාම මේ ලෝකේ හැමතැනම තියෙනවා. හැම චංචල වීමක් තුළම තියෙනවා. හැම සෙලවීමක් තුළම හැම රූපයක් තුළම තියෙනවා. ඒ අටලෝ දාම දැන් අපි දැනගත්තා. ස්පර්ශ කළා. හැම දෙයක් තුළින්ම අටලෝ දාම දකින්න අපි දැන් දක්ෂ වුණා. එහෙනම් දැන් මේ පේන නාම රූප හැම දෙයක් තුළින්ම අටලෝ දාම දකින්න, ඇයෙන හැම වචනයක් තුළින්ම අටලෝ දාම දකින්න බැරි වෙලාවත් දරුවා කතා කළා නම් අයියා මේ දවස් දෙක තුනක් ආවෙ නැත්තේ බලන්නකෝ මේ දරුවා බලා ගන්නවා කෙනෙක් නැහනේ. දැන් ඒ අම්මා තාත්තගේ පැමිණීම නැති නිසා දුකක් දැනෙනවා. අටලෝ දාම අපි ගිහිල්ලා උදව් කෙරුවා මේගොල්ලන්ට විවේකයෙන් නිදා සම්බෙනවා සතුට. අටලෝ දාම අපි ගිහින් උදව් කරගෙන ළඟ හිටියාම කැමැත්ත යසකින්. අටලෝ දාම අපි නැති නිසා ඒගොල්ලෝ විඩාවට පත් වුණා, අපහසුතාවට පත් වුණා, අකමැත්ත, ඒ කියන්නේ අයස. අටලෝ දාම අපි හිටියාම ඒගොල්ලන්ට කාලේ ඉතුරුයි ලාභයි. අටලෝ දාම අපි නැති නිසා ඒගොල්ලෝ අවිවේකයි අලාභයි. අටලෝ දාම හැම වචනය තුළින්ම අටලෝ දාම දකින්න, අටලෝ දාම ශ්‍රවණය කරන්න, හැම රසයක් තුළින්ම අටලෝ දාම දකින්න. කැමැත්තෙන් කනකොට යස, අකමැත්තෙන් කනකොට අයස, මේ හැමදේම සතුටින් කනකොට ඒ කැම අටලෝ දාම, ඒ හැමදේක්ම දුකින් කනකොට අටලෝ දාම, මේ හැමදේම ලාභයි කියලා හිතනවා අනේ මාතු ලාභයක්, මේ හැමදේම අපට වාසියක් අටලෝ දාම, අනේ මාත්‍යා නැති වෙච්ච එක අපට අවාසියක්, ඒ දායකයන් නැති වෙච්ච එක අවාසියක්, දරුවෝ දෙතුන් දෙනා ළඟ හිටියටන් වාසියක්, ඒගොල්ලෝ විදේශගත වෙච්ච එක අවාසියක්. දැන් මේ වාසි අවාසි තුල ලාභ අලාභ තුල අටලෝ දාම නෙමෙයිද? හැම දෙයක් තුළින්ම අටලෝ දාම තියෙන්නේ. ඒ අටලෝ දාම දැන් අපි දකින්න ඕනේ. මේ මොහොතේ ඉඳලා අපි හැමෝම සම්මාවට පත් වෙලා ඉවරයි. අපි හැමෝම තථාගතයන් වහන්සේගේ ඥානවලින් ඉපදිලා ඉවරයි. දැන් ඉඳලා ආර්ය මාර්ගයේ වඩමු. මේ කියන අටලෝ දාමෙන් නිදහස් වෙලා රාත්‍රිලා පිරිනිවන් පාන ඒ මාරාතන් වහන්සේලා වැඩපු ගමන දැන් අපි වඩින්නට ඕනේ, ගමන් කරන්නට ඕනේ. හැම මොහොතක් තුළම සම්මාව දකින්න, සෝතාපන්න ඵලයට පත් වෙන ඒ සම්මාවේ තියෙන නිවැරදි දැක්මෙන් දකින්න, හැම දෙයක්ම හේතුඵල ධාමෙන් දකින්න, හැම දෙයක්ම කර්මඵල වශයෙන් දකින්න, කුසල් අකුසල් වල ගනුදෙනු වශයෙන් දකින්න, හැම දෙයක්ම අටලෝ ධාමෙන් දකින්න, හැම දේ තුළම සෑයීමට පත්ීමේ ඒ සම්මා දිට්ඨියෙන් නිවැරදි දැක්මෙන් දකින්න. එහෙනම් මේ විදියට අටලෝ ධාමෙන් දැකලා අටලෝ ධාමෙන් ජීවත් වෙලා හැම මොහොතක් ගානේ මේ කින නාම රූප වලින් නිදහස් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ ඒ කාන්ත වශයෙන්ම මේ නිවස තුළම රාත් වෙලා පිරිනිවන් පාන්නට මේ ලබාපු මිනිසත් භවයේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයේ රාතන් වහන්සේලා රාත් ත්‍රිණින් වහන්සේලා වෙලා මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්නට මේ ස්වල්ප මොහොතක් තුළ අපි ශ්‍රවණය කරපු මේ ධර්මය, මේ කමඨාන, මේ තුළින් ලබා ගත්තා වූ සම්මා දිට්ඨි අවබෝධය අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන්.